மனமாலி சிரியாவி அது பூர்வமத நெகிலா சுகுமாலி சுரநாளி அது உபிதினய விழா ஹந்தலா துடலா திவ்யன்யதலா சுபமூர்த்தின் எனவா වාගේ ලස්සන ලෝකේ දිගු කල්යෙන් වැජ බේවා නැඹුල් ලෝකේ සපහසුකේ වටහා හොඳින් සැර දේවා ගියක් වාගේ ලස්සන ලෝකේ දිගු කල්යෙන් වැජ බේවා නැඹුල් ලෝකේ සපහසුකේ වටහා හොඳින් සැර දේවා මනමාලි සිරියාවි අද පූර්ව මත නැගිලා සුකුමාලි සුරනාලි අද ඔබිදිනය වෙලා හඬලා දුඩලා දිවියන් යදලා සුභමූතින් එනවා කාලේ රැඳිමින් ආලේ විශ්වාසයෙන් එකතු වේවා මල් මල්ලුගේ මංගල යෝගී සුභ මංගලේ සතුට දේවා ජීවිත කාලේ රැඳිමින් ආලේ විශ්වාසයෙන් එකතු වේවා මල් මල්ලුගේ මංගල යෝගී සුභ මංගලේ සතුට දේවා මනමාලි සිරියාවි අද පූර්ව මත නැගිලා සුකුමාලි සුරනාලි අද ඔබෙදිනය වෙලා හඬලා දුඩලා දිවියන් යදලා සුභ මෝතින් එනවා